ධර්මානුශාසනාව. කරුණාපින්දුනි, මෙම ධර්මදේශනාව පවත්වනු ලබන්නේ අතිපූජනීය නා උයනේ අරිය ධර්මමාහිමිපාණන් වහන්සේ විසිනි. ඒ Thank you.

සංවිති කරනවා තමයි වෙන්නේ විචේ හිතේ අයවැන්නේ ආදාන ගාන තමයි වෙන්නේ විචේ ඒ සම්මරණයේ දෙහිමි තමගේ සංකල්ප ලැබෙන ආධිරාවේ අසුරයයි. ඒ වගේම දෙකම බලන්න තියෙන්නේ තාක්ෂණික ජීවන ආකෘතිය අරගෙන. විශේෂ දෙයක් තියෙනවා. ඒක බුදුකම තුන් වහන්සේගේ වාග් විලාස